සංසාර සාරෝග විනීතනි සම් සන්නේත සාතම් සුචිසාර දේසම් සන්දේරකං සොන්න තනූපලාසම් සංලාපදේසිම් පනමේ බිසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හමේස් ටු ද එක්සෝල්ටඩ් වන් the worthy one, the supremely enlightened one. සැනෙහත් වාසනාවන්ත පිනුතුනි අද මේ වැඩසටහනෙහි මේ වෙලාවේ අපි වෙන් කළ තියෙන්නේ ඉරියාපත භාවනාව විස්තර කරන්න. At this moment we hope to explain the meditation of postures. We have four postures. Sitting, standing, walk in, lying down. We do these four postures. We perform these four postures when we live in this world. Buddhism explains, if we can perform these four postures with mindfulness, it becomes a meditation. That is the place where we practice meditation. When we are sitting here, if you are aware of that, now I am sitting here, it means we meditate at that moment. Since we keep our attention in the present moment, at that moment we don't think of past or future, we completely keep our attention in this present moment. That is a meditation technique. That is the place where we train our mind to live in the present moment. While we are walking, we are aware of that, now I am walking. Then we trained our mind for mindfulness. When we lie down, when we stand in, we are aware of our body posture at that moment. It means we try to live in the present moment based on mindfulness. Pinnutuni, when we sathar iriyavu, vaadival inneka, hitagin inneka, avidineka, සැතපෙලි ඉන්නක මේ ඉරියව් හතර අපි ඉන්නකොට ඒ ඉන්න අවස්ථාව ගැන අපි සිහියෙන් ඉන්නවා නම් ඒක අපේ සතිමත් බව දිනු කරන හේතුවක් වෙනවා. ඒ කියන්නේ අපි බොහෝ විට පින්නතුණි ජීවත් වෙන්නේ අතීතයේ දැකපු සිද්ධියක් මතක් කර කර. එහෙම නැත්නම් අනාගතයේ සිදුවෙන දේ තියෙන දේ ගැන හිත හිත දැන් අපි ඉන්නේ. මේක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. අපි කියන්නේ මංකි මයින් කියලා. අතීත අනාගත දෙකට නිතරම හිත දුවනවා. අන්නේ දුවන හිත වර්තමානට ගන්න එක උපක්‍රමයක් තමයි, එක ටෙක්නික් එකක් තමයි මේ ඉරියාපත භාවනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එදා කුරු රටේදී මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට ඒ හතරක් දේශනා කරනවා සතර සතිපට්ඨානය කියලා. එන් එකක් තමයි කායේ කයනුපස්සී විහෙරති. කායේ කයනෝ බලමින් වාසය කරනවා කියන්නේ. ඒකේ අවස්ථා කීපයක් තියෙනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, පටිකුල මනසිකාරය සහ නව සීවතික කියලා. අන්නේ කොටස් හයෙන් එකංගයක් තමයි ඉරියාපත භාවනා කියලා කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති තිතෝ වා තිතෝමිති පජානාති සයනෝ වා සයනෝමිති පජානාති. අපේ හිත අපි වර්තමානට අරගෙන ඒ ඉන්න ඉරියව්වත් එක්ක අපි අවධානයෙන් ඉන්නවා. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. මේ අපි වර්තමානයේ කියලා හිතාගෙන ඉන්න දේ නිර්මාණය වෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා අපි ඊට පස්සේ බලනවා. මේ ඉරියව්වක් පැවැත්වුවට මේ ඉරියව්ව කියන්නේ ශරීරයේ මේක පාට් එකක් කොටසක්. ශරීරය කියන්නේ ආහාරයේ නිර්මාණයක්. ආහාර සමුදය අරූප සමුදයෝ, ආහාර නිරෝධ අරූප නිරෝධෝ. මේක සත්වේ පුද්ගලයක් නෙවෙයි, මේක හේතුඵල ධමක නිර්මාණයක්. මේක ආහාර, අවිද්‍යා, තෘෂ්ණා, කර්මාදී හේතු ටිකක එකතුවකින් නිර්මාණ වෙච්ච දෙයක් මේ ශරීරය. ඒ හේතු තියෙනකොට මේක තියෙනවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා කියලා මේ ශරීරයේ තියෙන පුද්ගල සංඥාව, ආත්ම දෘෂ්ටිය දුර වෙන විදියට අපි ප්‍රඥාව දිනු කරනවා. එක පැත්තකින් සතිය දිනු කරනවා, වර්තමානයේ කරේට හිත තියලා. ඊළඟට මේක හේතුඵල ධම දැකලා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණාව කියනවා. එතකොට අපි මේ රූපය ගැන බලනව නම්, ඉරියව්ව ගැන බලනව නම්, ඒ අපි ඉන්නේ ඇත්තටම සම්මුති සත්‍ය තුල ඉන්නේ. තාම ගැඹුරටම ගිහිල්ලා නැහැ. එතකොට මේක දකිනවත් එක්කම මේක හේතුඵල ධම දැක්වතින් ඔහු දකිනවා මේ රූපය මේ වගේ හේතු ටිකෙන් හටගත්තු දෙයක්, මේක හේතු නිරෝධේ නිරෝධයද දකිනවා කියලා බලලා තමන් උපේක්ෂාවටපත් වෙනවා. ඒ ඔස්සේ අපි විදර්ශනා පැත්තට යනවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. හොඳයි, අපි දැන් මේක ටිකක් පුහුණු කරන්න උත්සාහ කරමු. දැන් ඔබ ඉන්න ඉරියව්වම හොඳට පහසු විදියට වාඩි වෙනකෝ බලන්න. Please prepare your physical body in the sitting posture. Now we are going to practice mindfulness in sitting. Okay. We are aware of our body posture that we are sitting here. At the same time, we practice our mindfulness. We keep our attention in this present moment. අපි මෙහෙම ටිකක් ඉඳලා තව ටිකකින් අපි නැගිටින ඉරවටත් මාරු කරනවා. ඒකට සූදානම් වෙලා ටිකක් ඉන්න. එකපාර නැගිටින්න අපේ වැටෙන්නේ නැහැ. පුළුවන් අයි විතරක් හිමින් සැරේ නැගිටින්න. අපහසුවේ වැඩිලා මින කමන්නේ ඒක. Please be seated comfortably. Relax your body, please. Stretch your body, please. Have a deep breath in. Hold a few seconds. Breathe out slowly and mindfully. Again, please inhale deeply. Hold few seconds. Breathe out slowly and mindfully. Relax your body, please. Now keep your attention around the nose or upper lip. This is sati nimitta, the sign of mindfulness. This is the sign that you are living in the present moment in mindfulness. Okay, at the same time, please be aware of your body posture that you are sitting here. Sati nimittata hita tiyagenama oba inna iriyawa gana satimat wenna. Mama dan indagena inne kiyala hitanna. I am aware of my body posture that I am sitting here. I completely keep my attention in the present moment based on mindfulness. සති නිමිත්ත තුළ හැකිතාක් සිහ තියාගන්න උත්සාහ කරන්න. හිත එක එක අරමුණු කරා යන්න පුළුවන්. නමුත් නැවත නාසය ආශ්‍රිතව හිත ගන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. Please relax your body. But furthermore, we are aware of the sign of mindfulness, keeping our attention around the nose or upper lip. අපි සති නිමිත්ත හිත තියාගෙනම ඇස් දෙක අරින්න දැන්. Now you can open your eyes with the awareness of the sign of mindfulness, sati nimitta. But keep your attention near you. Now we are going to change our body posture. We are going to stand here, but slowly and mindfully. Okay, with the awareness of your body posture. Now we are going to stand here. Okay. Slowly and mindfully. You can open your eyes. And please be aware of your body posture that you are standing here. Have a deep breath in. Feel your lungs. Hold a few seconds. Exhale slowly and mindfully. Inhale deeply. Feel your lungs. Hold a few seconds. Exhale slowly and mindfully. Relax your body, please. Furthermore, please keep your attention around the nose or upper lip in the present moment with the sati nimitta, the sign of mindfulness. And please be aware of your body posture that you are standing here. Standing. Please be aware of your full body posture from your head to legs and from your legs to head. Stand in. Stand in. Relax your hands. Relax your body, please. Now I am standing mindfully, being aware of my body posture. I completely live in the present moment. With mindfulness. It is awareness. Now you can little bit more your body. As walking, can move your body as walking a little bit. Walking. Walking. Walking. If you can't walk, it is okay. If you have space and strength, you can little bit walk nearby. Mindful walking. Satimathalidin. Walking. I completely keep my attention in the present moment with the awareness of my body posture that I am walking here. Walking. Walking. Walking. සතිමත් ඇවිදීම තම ඇවිදින ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානය තියාගෙන වර්තමානයේ හිත පවත්වා ගනිමින් සිහිය දියුණු කරන මොහොත. mindful walking. I am aware of my body posture that I am walking here, keeping my attention in the present moment. I completely live in the present moment with the awareness of my walking posture. Now please slowly come to the place where you were standing, you were sitting earlier. Slowly come to the place where you were sitting earlier. And think of that now I am standing here, standing, standing. Okay, now please slowly be seated, opening your eyes. Slowly, mindfully, silently. Again, be aware of your sitting body posture. Relax your body, please. Please inhale deeply. Fill your lungs. Hold few seconds your breath. And slowly inhale, exhale, breathe out slowly. Again, have a deep breath in deeply. Hold a few seconds. Breathe out slowly and mindfully. Relax your body, please. Be comfortable. Close your eyes gently if you are comfortable. Okay, keep your attention around the nostrils in the present moment with the sati nimitta, the sign of mindfulness. Sit in, sit in, sit in. This body posture is a part of my physical body. This physical body is a result of food that I take. My physical body is a process of some reasons, causes. This is not just a particular permanent person. Because of some causes, this body arises. As the result of the cessation of causes, this physical body also ceases. Every moment, this body arises and ceases. Samudaya dhammanupassī viharati, vaya dhammanupassī viharati, samudaya vaya dhammanupassī viharati. Arising, ceasing, arising and ceasing. Arising, ceasing, arising and ceasing. Every moment when some causes arise, this body arises at the moment. As a result of the cessation of causes, this body also ceases every moment. I reflect on this reality as it is again and again. Arising, ceasing, arising and ceasing. Ahara samudaya, rupa samudayo. Ahara nirodha, rupa nirodho. Because of nutrients or foods that I take, this body arises. As the result of the cessation of food or nutrients, this body also ceases. Arising, ceasing, arising and ceasing. Samudaya dhammanupassī viharati, vaya dhammanupassī viharati, samudaya vaya dhammanupassī viharati. Arising, ceasing, arising and ceasing. Arising, ceasing, arising and ceasing. Samudaya dhammanupassī viharati, vaya dhammanupassī viharati, samudaya vaya dhammanupassī viharati. This is the nature of causality or cause and effect, the dependent origination, patisampada, impermanence. Everything is impermanent. My body is impermanent. My mind also impermanent. Every moment they arise with the conditions and they immediately cease with the result of cessation of causes. With this understanding, my mind doesn't depend on anything in the external world or even inside with my mind and mental formations, since I see everything as impermanent. Anithyai. Dukkhai. Anatmai. Sambe sankhara anicchati. Yada paññāya passati. Athanirvindati dukkhe esa maggo visuddhiya. All conditioned things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe sankhara dukkhati yada paññāya passati athanirvindati dukkhe esa maggo visuddhiya. All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anattati yada paññāya passati athanirvindati dukkhe esa maggo visuddhiya. All phenomena are selfless. He who sees this reality with wisdom overcome suffering. This is the path to purity. Anicca vata sankhara uppādevaya dhammino uppajjantvā nirujjanti te saṅvūpa samo sukho. Sadhu, sadhu, sadhu. හොඳයි පින්නතුනි, අප ඉරියාපත භාවනාව පුහුණු කරපු මොහොත ඉතින් ඔබට නිවසේදී මේක තවත් දියුණු කරලා වෙලාව අරගෙන ඉඩකඩ පාවිච්චි කරලා ඔබට පුහුණු කරන්න පුළුවන් භාවනාවක්. පින්නතුනි අපේ ජීවිතයට වටිනාකම ලබා දෙන්නයි මේ හැමදේම කරන්නේ. අපේ ජීවිතේට වටිනාකම වැඩි වෙන්නේ ධර්මය පුහුණු කළ ප්‍රමාණයට. මේ දහම උපරිමයට පුහුණු කරවතින් ඒ පුහුණු කරපු උත්තරමයට තමයි අපි කියන රහතන් වහන්සේ කෙනෙක් කියලා නේද? රහතන් වහන්සේ කෙනෙක් කොච්චර වටිනවද? රහතන් වහන්සේ කෙනෙක් පිරිමන පෑවත් උන්වහන්සේගේ ශරීරයේ කොටසක් වුණත් ධාතු කරඬුවක තියලා වඳිනවා මිනිස්සු. මිනිස්සු විතරක් නෙවෙයි දෙවිවරුත් වඳිනවා. සාමාන්‍ය කෙනෙක් මරුණා මෙහෙම කරනවද? ධාතු කරඬුව තියලා වඳින තියා ගෙදරවත් අපි තියාගන්නවද? ගෙදරදී මේ කියලා පැය කීපයක් තියාගන්න පුළුවන් එළියට යන්න වෙනවා. ගෙදරවත් අපිව තියාගන්නේ අපි මිය ගිහිල්ලා බස්මාවසේ ටික ගෙනල්ලා අනේ ගෙදර තියාගන්න කිව්වොත් ඉතින් තියාගන්නේද? අඩු ගානේ ඒක මොදේ පහකල් අරිනකන්වත් ආදාහනගාරෙන් ගෙනල්ලා අපි හිටපු කාමරේ තියෙනවද? ගෙදර කට්ටිය. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ ධාතු ටික මිනිස්සු රත්තරන් කරඬුවල තියලා වඳිනවා. බලන්න අපට අපේ වටිනාකම දැන් තියෙදි කියලා තේරුම් ගන්න පුළුවන්. රහතන් වහන්සේගේ කෙස් ගස් ටිකක් ධාතුන් වහන්සේලා කියලා වඳිනවා කේශ ධාතු කියලා බුදුහාඳුරන්නේ. ඒ විතරක් නෙවෙයි පාවිච්චි කරපු ඇඳුම් සිවුරු පටි ධාතුව ඒවටත් වඳිනවා. පාත්‍ර ධාතුව කියලා පාත්‍රයේ කොටස් වලටත් වඳිනවා. වඳිනව නෙවෙයි දාගෙන හදලා වඳිනවා. මෙන්න මේ මට්ටමට අපේ වටිනාකම ඔසවා තබන්නයි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි මේ ක්‍රමයෙන් හැර වෙනත් කිසිම දෙයකින් අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. ටික කලකට ඉතින් රස්සාවක් කරන කාලේ ලොකු වැටුපක් ගන්න කාලේ ඉතින් අනිත්‍යය සලකයි ඉතින්. නමුත් ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ධර්මයෙන් ලැබෙන මේ වටිනාකම පින්නතුනි ලෝකෙ මිල කරන්න බෑ අපට. ඒ රහතන් වහන්සේ වැඩම කරපු පාරේ දූවිලි ටිකටත් මිනිස්සු වඳිනවා. ඒ වඳින්නේ ඇත්තට මේ ශරීරයට නෙවෙයි. ඒ ශරීරය දරාගෙන හිටිය ඒ තැනත්තාගේ මනසේ දියුණුවට, ඒ මානසික පාරිශුද්ධත්වයට ගරු කරන්නේ. ඒ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ලෝකෙ දෙස බලලා තියෙන්නේ? ලෝකෙ දෙස බලලා තියෙන මේ ලෝකෙම සත්‍යයන් තමන්ගෙම දරුවන් කියන හැඟීමෙන්, සූපත්ත්වයක් කියන හැඟීමෙන්, මෛත්‍රියෙන්, එයාට කරදරයක් වෙනකොට කරුණාවෙන් බැලුවා දරුවෙක් දෙස බලනවා වගේ. එයාගේ දිනුවේදී සතුට වුණා දරුවෙක් දිනු වෙනවා වගේ. එයාගේ දුක සැප දෙකේ මැදදී උපේක්ෂාවෙන් හිටියා. මේ සතර බ්‍රහ්ම විහරණ වැඩුවා. අනේ මානසිකත්වයට අපි ගරු කරන්නේ. ඉරහතන වහන්සේ ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බැලුවා. මොන වගේ ප්‍රඥාවක්ද? මේ ඇසට රූපය බලන මොහොතේ, මේක තේරුම් ගන්න මොහොතෙහි සම්පූර්ණම රූපේ නිරුද්ධ වෙලා මනෝ විඥාණයෙන් මේක දකින්නේ. ඒ දකින මනෝ විඥාණයත් එතනම විපස්සනා කළා. යත්තනාමංච රූපංච අසී සංගපරුජති පටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජටං කියලා කියනවා. මේ මෙන්ටලිටි යන කෝපරීටි කියන මේ දෙක නිරෝධය සම්පූර්ණ සාක්ෂාත් කළ හිටි. ඕනෑම සිද්ධියක් අතීතයේ සිහිපත් කරන්න පුළුවන්. අතීතය ආවර්ජනා කිරීම නෙවෙයි වරද කියලා කියන්නේ. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අතීතය බලන්න පුළුවන් සීමාවක් නැහැ. ඕනම අතීතයේ සිදුවීමක් බලන්න පුළුවන්. හැබැයි දන්නව වර්තමාන හිත තියාගෙන ඒක කරන්නේ. යතීත සිද්ධියේ Nirodhe දැකලා ඒක සිහි කරන්නේ. සිද්ධිය කියන්නේ ජාතක කතා විස්තර කරන්නේ බුදුහාඳුරෝ. සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් කරන්නේ ඒක. අනාගත වෙන දේවලුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ උපරිම ලෙස Nirodhe සාක්ෂාත් කරලා වර්තමාන හිත තියලා ඒ දේ කරේ. අන්න ඒක කඩින් කඩ හිතුව එකක් නෙවෙයි. ඒක සමස්ත ජීවිතේ වටම පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක්ගේ. ඒකට කියනවා අකුප්පා චේතෝ විමුක්ති කියලා. Unshakable mental liberation that a arahant has achieved. When a person becomes the arahant hood, he sees the world based on four sublime states: metta, karuna, mudita, upekkha. Not only that, he lives with wisdom. What is the wisdom that he has realized? Whenever he recognizes something through his senses, he immediately understands the very first experience has already ceased. I recognize everything through my mind consciousness. That mind consciousness also arises and ceases at the moment. This is the reality. This is the wisdom that the Arhant has realized. This is the end of suffering. Whenever we can achieve this understanding, we release from the outside world, the material world. It means we have overcome suffering completely. It doesn't mean that we don't respond to the world. Actually, we can respond to the world. We can associate with the world based on mindfulness and wisdom without suffering. Then we can live like a lotus flower which arises in the mud and which comes over the mud and water. It blooms pleasantly with good smell. But it is not mixed with the mud or water. We also should be like that. While we are living in the ordinary society who has defilements in their minds, we can live without defilements in our minds. This is the character, this is the life what the Buddha has appreciated. Buddha always advised us to become this mentality, the spiritual development, through his sermons. Pinnathuni, appa me sitha kaya deken nidahas vela uparimale saavodhira patkara lantai Buddha janan bahansi apata dharma desana kali. Enisayama එදහම තේරුම් අරගෙන උපරිම කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛාං භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ.